න්‍යෂ්ටික ප්‍රතිපත්තිය ඉන්දියාවේ ඇතුලේ කාලාන්තරයක් සිස්සේ තහවුරු කර ගන්නට බැරුව ඇමරිකාව පොරබැද්ද කාර්යයක් වුණා. අද වෙනකොට නරේන්ද්‍ර මෝඩිලා මේ විදිහේ සම්මුති වලට යෑමේ අධිරාජ්‍යවාදී මිලිටරි තන්ත්‍රය ඉතාම දැඩිව තහවුරු කර ගනිමින් මේ න්‍යෂ්ටික නිෂ්පාදනය අද හුදු සමාජ සංවර්ධනය සඳහා ඉඩකඩ සපයමින් මේ විදිහේ යන්නා වූ ගමනක් ඇතුලේ අපි දකිනවා මේ රටවල් යටපත් කරගෙන ආසියාතිකරේ බලවතා හදාගෙන උන්ගේ සැලසුම් අරන් යෑමේ කතාන්දරයක් තමයි තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේනගේ, චන්ද්‍රිකාගේ, රනිල්ගේ රජයේ මේ හදන්ට යන්නා වූ ජාතික ආණ්ඩුව පැහැදිලිවම අධිරාජ්‍ය ගැති ආණ්ඩුවක් බවට තහවුරු වේවි ඉදිරි කාලෙදී.